ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයෙන් අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, මෑතන් කවරොත් විහාරස්ථානයට එකරාසි වෙලා අද දින ඉතාම වටිනා අනිසංසදායකින් කමක් සිදු කරන අවස්ථාව. මේට වසරකට කලින් මියගිය ලැම්බර්ට් හේනටිගල මහත්මා ආදරණීය පියතුමා වෙනුවෙන්, ඒ වගේම මේ මියගිය සෙසු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනෙක්ම ඉමහත් ශ්‍රද්ධාවෙන් මේ කටයුතු වල සහභාගී වෙලා ඉන්නේ. එනිසා ඔබේ ශ්‍රද්ධාව ඉහළම මට්ටමින් පවත්වා ගන්න අවස්ථාවක් මේක. ඉතාම සතුටෙන් මේ පින්කම සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයෙන්, ස්වාමීන් වහන්සේට කෙරෙහි මහත් ගෞරවයෙන් දානීය පූජා කරන අවස්ථාව. භාගතුන් වහන්සේ දේශනා කරනවා, මියගේ ඥාතින් වෙනුවෙන් කිසියම් පින්කමක් කරලා පින් අනුමෝදන් කරද්දී අපේ හිත කොයි ආකාරයෙන්ද පවත්වා ගන්න ඕන කියලා. ඒ මියගේ ඥාතිවරු හොඳට සිහිපත් කරලා ඒ මියගේ ඇත්තන්ගේ ගුණ ගතිගුණ හොඳට සිහිපත් කරගෙන පින්කම කරන්නට කියලා. ඉතින් උදාර මහත්මා මූලිකත්වය අරගෙන මේ ආදරණීය මෑණියන් ඇතුළු හැම දෙනෙක්ගේම සහභාගීත්වයෙන් කරන මේ පින්කමේදී පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනෙක්ම කල්පනා කරන්න, ඔබේම මියගේ ඥාතීන් ඔබ නමින් ආච්චිල සීයල අම්මල තාත්තල දැමිර නැති වෙලා ඇති, සහෝදර සහෝදරියන් නැති වෙලා ඇති, ඒ හැම දෙනෙක්ම මේලා හොඳට මතක් කරගන්න. ඒ හැම දෙනාම වෙනුවෙන් කරන පින්කමක්සේ කියලා හිතලා මේ පින්කමට ඔබ සක්‍රියව සහභාගී වෙන්න. එනිසා අපේ නිවෙස්වල හැම දෙනාගේම නිවෙස්වල වෙන වෙනම අපට පින්කම් කරන අවස්ථා ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වගේ සහභාගී වෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඇතැමිට පින්කමට වේදන් කරා කෙනාටත් වඩා ඔබට ආනිසංස ලබාගෙන මේ විහාරස්ථානයෙන් ඉක්මල යන්න පුළුවන්. ඒ සඳහා ඔබට එකාතකින් ශ්‍රද්ධාව තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන, මේ සඳහා මානසිකව කැප වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ පින්කම ආනිසංස අරගෙන ඔබට පිටවලා යන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා ඔබ දුර බැහැර ඉඳලා ඇවිල්ලා කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ කරන්නේ මහානීය කුසලයක්. එකාතකින් මියගේ ඥාතින් ගැන හොඳට හිතේ ප්‍රසාදය ඇති කරගන්න. අනිත් අතින් ඔබ මේ දානය පූජා කරන්නේ ස්වාමින් වහන්සේලාට. මේ සම්බුද්ධ ශාසනය ආරම්භ කිරීමේදී මූලික වෙච්ච අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සැරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලාගෙන් ඊටාම ස්ථාවරව මුල් බැසගත්තු මහා මහින්ද ස්වාමින් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලාගෙන් ලෝක ව්‍යාප්ත වෙච්ච මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සෝභමාන කළ ඒ සියලුම මහා සංඝරත්නය වෙනුවෙන් ඔබ මේ දානය පූජා කරන්නේ කියලා කල්පනා කරන්න. සිය ජීවිත කුසුම මේ සම්බුද්ධ ශාසනයේ හි වෙනුවෙන් කැප කරපු ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙනුයි ඔබ මේ මලක් තියලා මේ දානය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. උන්වහන්සේලා සුවිශාල කැපවීමක් සිදු කළා. සිය ජීවිතයේ දීමිට සියලුම දේවල් කැප කරලා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිය ජීවිතය කැප කළා. ඒ විතරක් නෙවෙයි, වසර 2500කට අධික කාලයක් ඒ ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ දරාගෙන පිළිපදෙමින් මතු පරපුරට දායාද කරන්නට සුවිශාල කැපවීමක් කළා. අපාසන හැම දහම් පදයකම පිටුපස්සේ තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලා කරපු කැපවීම. ඒක කිසි වෙනකට අමතක කරන්න එපා. අන්න ඒ කැපවීම වෙනුවෙනුයි ඔබ මේ දානය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. එනිසා ඔබේ හිතේ දැඩි ප්‍රසාදය ඇති කරගන්නේ ඒ ස්වාමීන් වහන්සේලා ගැන. ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණ තමයි සුපටිපන්නත ආදී ඒ ලක්ෂණ වලින් සඳහන් වන්නේ. අනුත්තරම් පුණ්‍යක්ෂේත්‍රං ලෝකස්සය කියන්නේ මේකයි. ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය කියන්නේ මේකයි. අද පින්නතුනේ මේ ඇමරිකාව වගේ රටක් ගත්තත් බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේලා හඳුනනවා. මඟ තොටේදී දැක්කත් දැත එකතු කළ ස්වාමීන් වහන්සේලාට වඳින මට්ටමට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒකමත කරන්න එපා. එයා දන්නවා මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ කවුද? උන්වහන්සේලා කියන්නේ කොයි වගේ සේවයක් වෙනවද කියන එක උපදින අබෞද්ධයෙක් දැන් දන්නවා. එයා මේ සිවුරක් දැක්කම ලොකු ප්‍රසාදයක් ඇති කරගන්නවා. එනිසා එවැනි සමයක් අපි ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණයේ කැපවීම හොඳට හිතේ දරාගෙන තමයි අප මේ දානය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්නම්. ඒ වගේම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානයක් පූජා කිරීමෙන් අප ලබන ලොකුම ආනිසංසය මොකද කියන එකත් තේරුම් ගන්නට ඕන. ඇත්තෙම මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා මේ පින්කමක් කළත් ධර්මයේ ඉතාම පැහැදිලිව සඳහන් කරනවා, සක්කච්ඡන් දානන්දේති, මනාව සකසල දානය දුන්නනම් සහත්තා දානන්දේති, තමන්ගේ දෑතිම දානය දුන්නනම් චිත්තකත්වා දානං දේති ගෞරවයෙන් දානය පූජා කළා නම් අනපවෙද්දන් දානං දේති නිතර නිතර දානය පූජා කරනවා නම් ආගමන දිට්ඨිකෝ දානං දේති කම්පල අදහාගෙන දානය දෙනවා නම් මෙන්න මේ ලක්ෂණ තමයි දානයකදී තියෙන ලක්ෂණ. ඉතින් මේ සියලුම ලක්ෂණ මේ දානය තුළ අපි දකිනවා. අන්න ඒ ලක්ෂණ වලින් ඔබ යුතුව දානයක් දෙනවා නම් ඔබට සුවිශාල සුවිශේෂී බෙනිෆිට් එකක් ප්‍රතිලාභයක් ලැබෙනට ඕන. ඒ මොකද්ද? දානයකින් ලැබෙන ලොකුම ප්‍රතිඵලය මොකද්ද? ඒ තමයි ධර්මය ලැබෙන්නට ඕන. දානය තුලින් ඔබ අවංකව සද්භාවයෙන් ධාර්මිකව දානයක් දුන්නා නම් ඒ දානය තුලදී අපට කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නට ඕන. දානයේදී අපි බොහෝ විට හිතන් ඉන්නේ කෑම හොඳට රසට තියෙනවා නම් දානය සාර්ථකයි කියලා නේ. ඒක නෙමෙයි පින්නතන ඇත්තම සාර්ථකත්වය. අපි දානයට දෙන්නේ මිරිස් හොදී සුණුසහල් බතු වෙන්න පුළුවන්. වේලාම සූත්‍රය තම ලස්සනට සඳහන් කරනවා. සුණුසහල් බතුයි කාඩි හොද්දායි නැත්නම් මිරිස් හොද්දායි තමයි දෙන්න පුළුවන් අවම දානේ. සමහර මිනිස්සු දානේ දෙන්නේ එහෙම. ඊට වඩා දී ගන්න දෙයක් නැහැ. නමුත් ඒ දේ වුණත් අපේ සැදැහැසිතෙන් නම් දෙන්නේ අපට ඒ දානය තුලින් කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන ඉහළම ප්‍රතිලාභය මොකද්ද? සද්ධර්මය ලැබෙන්නට ඕන. ධර්මයේ ඉහළම පණිවිඩය ඒ දානය තුලදී අපට ඇහෙන්නට ඕන. ඇහෙන විතරක් නෙවෙයි ඒක ඇහෙනකොට හොඳට හිතට ධාරණය වෙන්න ඕන ඒක. අන්න එහෙනම් තමයි දානයක් සාර්ථක කියලා කියන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට ඔබ දානය දෙනවා කියලා කියන්නේ හරියට ලෝකයට සූර්යාලෝකය ලැබෙනවා වගේ අරුණෝදය වගේ ඔබේ ජීවිතයට කල්යාණ මිත්‍රත්වයේ නැමැති ආලෝකය ලැබෙනට ඕන. ඒ කල්යාණ මිත්‍රත්වයේ නැමැති අරුණෝදය ජීවිතේ ලැබෙනකොට මොකක්ද ලැබෙන්නේ? ධර්ම මාර්ගය ලැබෙනට ඕන. ආර්ය ශ්‍රණිගික මාර්ගය ලැබෙනට ඕන. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී මෙන්න මේ ලක්ෂණ ටික අපේ ජීවිතය තුළ ස්ථාවර මුල් බැස ගන්නට ඕන. මේක තමයි උජුකෝ නාම සෝමග්ගෝ අභිහානාම සාදිසා කියන්නේ ඍජු මාවත මෙන්න මේක. ආර්සිංග මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව. කායික වාචික සංවරය පංචශීලය. එතනින් පටන් අරගෙන සමතෙන් දිනු වෙලා ප්‍රඥාවෙන් ඉහළම මට්ටමට ගිහිල්ලා සතිපට්ඨානය තුළ මයින්ඩ්ෆුල්නස් එක තුළ උපරිම ලෙස තමන්ගේ හිත පවත්වා ගන්න පුළුවන් නම් තමයි ඔබ මේ දාණයෙන් සැබෑ ප්‍රතිඵල ලැබුවා වෙන්නේ. අප තබන හැම පියවරක් පාසාම විතරක් නෙවෙයි අප ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම අනිච්ඡානුපස්සී විහෙරති අසසි සාමීදි සික්කති අනිච්ඡානුපස්සී විහෙරති පසසි සාමීදි සික්කති මට්ටමට මේ හුස්ම රැල්ලට මයින්ඩ්ෆුල්නස් එක එකතු කරගන්න පුළුවන් වුණොත් මෙන්න මේක තමයි ඔබ පූජ කරන හැම බත් හැන්දක් පාසාම ඔබට ලැබෙන අග්‍රතම ඵලය. අන්න ඒ ඵලය වෙත අපි අවධානය යොමු කරන්නට ඕන. ඉතින් එහෙම කල්පනා කරලා ඒ මියගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා පිණිස මේ පින්කම දැක සතුට වෙන්නට පුළුවන් යම් තාක් සත්‍යං විශ්සේ පොතන කෝවෙත්නම් ඒ සියලුම දෙනාට පුණ්‍ය ආනුමෝදනා පිණිස මේ උතුම් දානමය පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අප මේ හැටියට වාක්‍ය කියලා දානය සංඝ සතු කොට පූජා කරමු. සාදු කරපාතන ඉමං වික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං වික්ඛෝ සංඝස්සදේම ඉමං වික්ඛං සාඨ පරික්ඛාරං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම කාලකතානම් අම්හාඛං ඥාතේනම් පුඤ්ඤත්තාය සංගතාය නිබ්බානත්තාය ඉමං බික්ඛං සාට පරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම